එක පැත්තකින් පෞද්ගලික ස්වාධීනත්වයක් අනිත් පැත්තෙන් සමාජ සාධාරණත්වයක් සමතුලිත වෙන විදිහට මේ රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා. ඒ වචන හතර මතක තියාගන්න. ওই වචන හතර අපි දිගින් දිගටම කතා කරනවා. මේ පැත්තේ තියෙන වචන එක තමයි පෞද්ගලික ස්වාධීනත්වය. තමන්ට ඕන දේ කරන්න තමන්ට නිදහස තියෙන්න ඕන. ආර්ථිකේ අපි කියනවා ආර්ථික නිදහස කියලා. සමාජයේ පෞද්ගලික ස්වාධීනත්වය. ඒක කරන ගමන් මේ පැත්තේ තියෙනවා සමාජ සාධාරණ දේශපාලන සමාජ ආර්ථික යුක්තිය මෙන්න මේ දෙකේ සමතුලිතතාවයක් ඇති කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්.